بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وصحبه أجمعين، ومن سار على نهجه واستنى بسنته إلى يوم الدين. أما بعد، أعوذ بالله من الشيطان الرجيم. وآتوا النساء صدقاتهن نحلة فإن طبن لكم عن شيء منه نفسا فكلوه هنيئا مريئا. الله سبحانه وتعالى وحي قرباني وآتوا النساء صدقاتهن نحلة تبامهم أنهن الدشة أمين الدشة صدقاتهن كبلون جران نحلة رهمغا رهمغا دشة نرهمغا يبسنو لندين جهنيكي ruhumuga yadi ekambalun kitame baware ki kamuga vyas te baami hun khaveni ege macca koffi kamuga wanama te baami hun ruhumuga e rang emi hun nahawal kurashe ambin nahawal kurashe fa in tibna lakum an shay'in minhu nafsan fakuluhu hani'an mari'a denge kambalun te baami hun ruhumuga e kambalun ge ruhumuga te baami hun e kambalun eti maaf koddi fiya rang maaf koddi fiya den te baami hun e aramuga kaalashe eti kol kaalashe eden ram maaf koddi fiya masen nu dinas e kambalun e maaf kod e kambalun ge haggen ei e kambalun na e ben ikhtiyar e maaf kurum bes maaf kurum ge ikhtiyar ose belli bige maaf ko fiya masen nete maaf nu ko fiya den jene lazim echen ei la ran den jene den ranu ge waki mimbaren e bet toranu ge waki mimbare kanda ala fa nei islam dina e kurige mita hadis ta hugas bayan ve hingajje shariatu ge waki waren nek kanda alu ga fa ranaka ei fahum adi bayam ben annan e wahakata ekabelun kitame baware kiyas tiyabami hun ruhige ekabelun na ekma chekkaweni koffiya e denji ene miliyane kiyas miliyane ranoi goton kiyas e denji ene tiyabami hun ami ekabelun na ekma chekkaweni koffiya denji ene ei umar ge faanu ge zamanu ge umar ge faanu an henun na nasiha hitterivi rang kuda kuruma firihun nakula daano ekam bawara rang kiyoma e gitran hinak tedwe qur'an ge mi suratu ge hama ayate kiyawa vidalavi amaruge faanu vidalavi an himmi hati man kare faana puram bes figu hoge hilmu kama macche akom me kase ayin adyan nane atuge tafsiruge wahaka kiyane ranuge waki mimware kanda alu ba fa inne shariyataku kitam me madun kiyagas den e bohuri ba riwayat tahuge bahar alu ba fa madun kiyuma firin nakula daana wegen wa ran madun kiyuma hadis pul kurar ba fe emme heo kaavenya ki e kaaveni ga madun ran ran emme madun kiye kaavenye එහෙම ෆිරිහිනුන්නක් කුල දානවකින් වා වරකන් ඒක අන් හිමිහාස් බලෙන් ජීන. දැන් ඒ කබලුන් ඒ මාෆ් කොත් දී ෆියාගේ මස් සැන්නේ දැන් ෆිරිමිහා දේ කන්නු ජීහෙන ෆිරිමිහා ඒති කොල් කාලා අල්ලාහ් ඉක්රවනි තියබෑ මිහුන්න ඒ කබලුන් ඒ කබලුන්ගේ රුහුමා එකුගේ ඒති මාෆ් කොත් දී ෆියා ෆකුලූහු හනි අමරියා එදෙන් අරාමග තියබෑ මිහුන් කාලා හැම සැන්නේ තේ. දැන් අල්ලාහ් ඉක්රවනි වලා තුස්සුෆහා අම්වාලකුම් ලති ජාලල්ලාහ් ලකුම් ඛියාමන් වර්සුකූහුම් ෆීහා වක්සූහුම් වකූලූ ලහුම් ඛවුලන් මඅරූෆා. සිකුණි ෆුරිහමනුවා සිකුණි හමනු ජිහෙ කුදින්න එබැහි කුඩ කුදින්න නොත බොඩති මීහුම් වස්ති වේන හමනු ජිහෙ සිකුණි හමනු ජිහෙ රංගල රංගල විස්තුම කුණු විස්නේ මොයයන්ද මී සුෆහාග මානකි මොයයන් අස්ලු මුරාදකි මිතාංග සිකුණි ෆුරිහමනුවා රංගල බුද්ධියෙන් නාන්න කුඩ කුදින්න আদি බොඩති මීහුම් එමීහුන් නතියබෑ මීහුන් නුදේශේ අම්වාලකුම් ලති ජාලල්ලාහ් ලකුම් ඛියාමන් තියබෑ මීහුන් තක අල්ලාහ් සුබ්හාන ව තාලා තියබෑ මීගේ දිරිවුණු bina kurman Allah la wafa wa muda muda e mi hunan udeshe waruzuquhum fiha e kama ko mi hunan e gen risu udeshe e bahi kaayati kolu deshe e mi hunan fude wara waqsuhum adi e mi hun feeran lavashe wa qulu lahum qawlan ma'rufa adi e mi hunna rangalu bahum basmunashe mitang murada ki yatim kudin aslu e kudin sikundi rangalan hamanu jehenis mudala kiye koonchekkan rangala nuvisneni se mihun ata emihunga mudanu deshe tiya ba mihun e mudaluga masakke kuramun gendaashe e mudaluga masakke kuramun gendaare e mihun ata nudere nudifia difia wana gotaki de dohoge terege huskolla tiya ba mihun na bodu buraya ka wana ekudinta eme fon tiya ba mihun na balanje tiya ba mihunge mudalun harado kogge ekudin balanje ani ekudin atan eti kolu difia e bes gotebbele menati ekudin eti harado kolla fana hema tiyabami hunga immachan Allah lavafa wa ekudinge mudata halah kullu mattaka ekudinge atannu dere ekudinge sikundi furi haman wanis rangala bisme nanalis de ekudinna khandeshe rangala eken adi ekudinna feeram wes de mundashe ಅಥನ್ನು ದೇತಿಗೆ ನಮ ನಾಮುದಾತ ಅದಿ ಎಕುದಿನ ರಂಗಳ ಬಸ್ ಮುನಾರೆ ಹರಕರಿ ಬಹುಂ ಬಸ್ ನುಮುನಾರೆ ರಿವೆತಿ ಕುದಿನ ದೇತಿರೆ ಸುಲು ಕುರಾಶ ವಬ್ತಲುಲ್ ಯತಾಮ ದೆಂಗೆ ಯತೀಮ್ ಕುದಿನ ತತ್ಯಬಾಮಿ ಹುನ್ ರಂಗಳ ಇಮ್ತಿಹಾನ ಕೊಲ್ಲಾಶ ಎಕುದಿಂಗೆ ಸಿಕುಂಡಿ ಫುರಿಹಾಮ ವೆಜ್ಜೆತೊ ವಿಷ್ಣು ರಂಗಳ ಅಂಗಾಯಸ್ವಿತೊ ತ್ಯಬಾಮಿ ಹುನ್ ರಂಗಳ ಎಕುದಿಂ ಇಮ್ತಿಹಾನ ಕೊಲ್ಲಾರೆ ಹತ್ತ ಇದಾ ಬಲಗುನ್ ನಿಕಾಹ ದೆಂಗೆ ಕುದಿಂ ಕಾವೆನಿ ಕುರಾ ಉಮ್ರಾ ಹಮಯ ಫೋರಾ ಫಿಹಿಂದು بالغون ابي بالغ وجهندوغا فان انستم منهم رشدا دين امي هون كيبان تي بامن رانغلو ويسنمه تصور كوريجيا احساس كوريجيا فدفعوا اليهم اموالهم دين امي هون مداتا امي هون رد كوراش حوال كوراش يتيم هون مداتا تي بامن هون اكو دين حوال كوراش اكو تي بامن هون ويسنج كموغا وانما امي هون فراتون ولا تاكلوها اسرافا وبدارا ان يكبروا اي تيباميهم اكودينگه مداتا كان هداره اسراف كورا حالوغا ادي اكودين بودومگه كورين اوا بودومگه كورين اوا سراگانينگه مدا كلو كانولا بودوام وايرا امداتا دينگه بجيه اي كورين بودوام وارن اوا حكا حس كنولا شيت كورو اكودين بودتي وايرو اكودينگه ويسنو فريهم وارو دينگه بجيه تي ಎಗೊತ್ತು ಎಕುದಿಂ ಬೊಡುವಂ ವಾರಂ ಅವಂ ಉಸ್ಕೊನ್ನುಲಾ ಹೆಮುದಾ ಕೊಳ್ತಿಯ ಬ್ಯಾಮಿಂ ಇಸ್ರಾಫ್ ಕುರಾ ಹಾಲುಗ ಒಮನ್ ಕಾನ ಗನಿಯಂ ಫಲ್ ಯಸ್ತಾಫಿಫ್ ಫೋರಾ ಮೀಹಾ ಫುದುನ್ ತೆರಿಕಂ ವಾ ಮೀಹಾ ಏನ ಎಕುದಿಂಗೆ ಮುದಲ ರಕ್ಕಾ ತೆರಿ ವಾರೆ ಏ ನುಕಾಶೆ ಎವ್ವೆಸ್ ಮೀ ವಾರೆ ಬಹಟ್ಟಾ ರಕ್ಕಾ ತೆರಿ ಕಮಾಯ ಕುವ ಇಫ್ಫೈ ತೆರಿಕಂ ಇಖ್ತಿಯಾರ್ ಕುರಾ ಹೆ ಫುದಿ ಗೆಂ ವಾ ಮೀಹಾ ಫೋರಾ ಮೀಹಾ ಏನ ಲಿಬೆ ಮೀಹಾ ಎಕುದಿಂಗ ಮುದಾಕುಳಂ ಕಾನ ಹದಾಶೆ ಎಕುದಿಂಗ ಮುದಾಕುಳ ರಕ್ಕಾ ತೆರಿವಾಶೆ ವಮನ್ ಕಾನ ಫಕೀರನ್ ಎಂ ಫಕೀರೆ ಗೊತು ಗವನ್ಯ ಫಕೀರು ಕಮು ಗವನ್ಯ ಫಲ್ ಯಕುಲ್ ಬಿಲ್ ಮಾರೂಫ್ ಹೇ ಗೊತುಗ ಎಕಿಯಸ್ ಮಸ್ತಲೆ ಮೆತೆ ನಾರ್ಮಿ ಯತೀಮ್ ಕುಜ್ಜಾ ಹವಾಲು ವಾ ಮೀಹಾ ಎ ಬೇಹೆ ಗೊತು ಮೀ ಯತೀಮ್ ಕುಜ್ಜಾ ಹವಾಲು ವಾ ಮೀಹಾ ಏನ ಕಿ ಮುಸ್ಸಂಜೆ ಕಮು ಗವಾನಮ ಎಕುದಿಂಗ ಮುದಾಕುಳ ರಕ್ಕಾ ತೆರಿವಾರೆ ಎಂ ಕಾನ ಹದಾಶೆ ಏರಂ ಅಳ ಗೊತಗಿ ಎಹೆನ್ನಮಸೆ ಕುಜ್ಜ ಬಲಾ ಬೆಲುಮ ಏಗೆಂ ಉಜೂರಂಗಿನ ನೆಗಿದಾನ ಮಸ್ಸಲೆನ್ನೆ ಎಹೆನ್ನಮಸೇನ ಏಗೆಂ ಅಲ್ಲೋಹ ಗಾದುರತಂ ಸವಾಬಂ ಎದೆ ಕಮು ಗವನ್ಯ ಎ ಮುಸ್ಸಂದಿ ಕಮು ಗವಾನಮ ಫುದುನ್ ತೆರಿಕಂ ವಾ ಮೀಹ ಕಮು ಗವನ್ಯ ಏತಿಕೊಳ ರಕ್ಕಾ ತೆರಿವಾರೆ ಏತಿಕೊಳ ಕಾನ ಹದಾಶೆ ದೆಂ ಫಗೀರ್ ನುಫುದೆ ಮೀಹ ಕಮು ಗವನ್ಯ ಏನ ಕನ್ನುಲಿ ಬೇಚೆ ಎಹೆನ್ ಕಮು ಗವನ್ಯ ಏಗೆಂ ಏನೆ ಫುದೆ ವರಕ ಇಸ್ರಾಫ್ ನುಕುರಹಾಲ್ ಅದಿ ಏತಿಕೊಳ ರಕ್ಕಾಕೊಂ ಏನಗೆ ಮುದಲ ಕನ್ನ ಹದಾಹಾಲು ಮಸ್ಸೇನೆ ತೇಗೆಂ ಹೇಗೊತುಗ ಕಾಹೆದಿಯಸ್ فإذا دفعتم إليهم أموالهم فأشهدوا عليهم أدي يكودين يكودين مدا حوال قراهن دوغت يباميهم هكين هكي قراش مسألة جهدان كما من إسلام دين يبوري ميها هوريها إرشاد دفافة دراني كما ملاك قراه روغا بس هكي برين لافة ديش ليفة ديش هوريها جادي أصحاب بيكالونا بيكالونا كي تقوار كما انتها ಎ ಬೇಕಲು ನಂಗೆ ಗೊತ್ತಿಯ ಗೊತ್ತ ಅಂಗವಾಯಫ ಈ ಮಸ್ಸೆ ಮೇಲೆ ಫೆನ್ನಿ ಮಸ್ಸಲೆ ಕಿತಮ್ಮ ಎಕ್ವರ ದೇಮಿ ಹೂಂ ಬಸ್ ಮಿಸಾಲ ಕವರಂ ಇತು ಬಾರ ಕುರಾ ದೇಮಿ ಹೂಂ ದೇಮಿ ಹೂಂಗೆ ಮೆದುಗ ಎಫದ ಮಾಮಲಾತೆ ಹಿಂಗಾ ಎರುಗ ನುಲಿ ಹೇಕಿ ವೆರಿಂಗ್ ಹೇಕಿ ನುಕೊ ಏಕಂ ಕುರಿಮ ಲಿಬೆ ನತೀಜ ಅಲ್ಗುನ ಫೆನ್ನಾ ಫೆನಿ ಕೆಂಗೆ ಬದೆ ಎ ಗೊತ್ತು ಫಗಿ ಯತೀಮ್ ಉನ್ನಂ ಎಮಿ ಹೂಂಗೆ ಮುದಾತಂ ಹವಾಲ ಕುರಾ ಇರುಗ ಬಸ್ ಹೇಕಿ ವೆರಿಂ ಹೇಕಿ ಕೊ ಫದೇಶೆ ಹೇಕಿ ವೆರಿಂಗ್ ಹೇಕಿ ಕೊ ಫದೇಶೆ ಎರುಮ ಕುಜ್ಜಾ ಕನ್ನು ಉನ್ನಾನ ಫಹುಂ ಬಸ್ ಮಸ್ಸಲೆ ಜೆಸ್ಸೆ ಕತ್ತಿಮನ್ನಗೆ ಮುದರೆ ತಿಮನ್ನೆ ಕನ್ನು ದೇ فأشهد عليهم وكفى بالله حسيبا الله فدي حسيبا حساب قربا فراتك غتوغا للرجال نصيب مما ترك الوالدان والأقربون وللنساء نصيب مما ترك الوالدان والأقربون مما قل منه أو كثر نصيبا مفروضا مي ترك مدلابه غتون دين الله سبحانه وتعالى مي آيتهوغا مي بيان قرباني فيرهن النفس به حصا مما ترك الوالدان والاقربون انك ما ينفع ان اي اجتماعي ميهم دو كف ترك مدلوم حصا به فيرهن وللنساء نصيب ادي انهن النفس به حصا مما ترك الوالدان والاقربون ما ينفع ان دو كف دا مدلوم ادي اجتماعي ميهم دو كف وا ترك مدلوم به مما قل منه او كثر اي كتا مدو اتي كولك كم غياس غنا مداتك كم غياس ايغن حصا به دي ادي انان ليبن وا حصا نصيبا مفروضا اي الله سبحانه وتعالى غادوتون خاندايليگم وا حصاتاكي حصايكي خاندايليگم وا بهانيمي فايوتي الله غادوتو دين الله ويكرن واذا حضر القسمه اولو القربى واليتامى والمساكين فارزقوهم منه وقولوا لهم قولا معروفا ادي تاريكمدا بها ايروغا تاريكمدا بها ايروغا غايتيماگه بايكو ياسيا ايبهي وارتويرننو نهار وارتويرن قروانو اوتي خاندايليفا ವಾರ್ತವೆರಿ ನೂ ಮೀಹು ಮಿಸಾಲ ಕಮ್ಮ ಫರಾತ ಬೊಡುದಾತ ಮಮ್ಮ ಫರಾತ ಬೊಡುದಾತ mamma e bada befa gaachima ke mi en na me se warta veriyen nu warta veriyen nu hama e fada mayita ge anhin dari fuluge firhin dari nu ata anhin dari mayita ge e ka fadar yetta en na me warta veriyen nu warta veriyen nu ei egotun gaachima ge bayaku te baya mi hu muda bahamunda eru gaachima ge bayaku asfiya farzuquhum minhu e mi hu na set kolad deshe emi hunait kole deshe faqulu lahum qawlan ma'rufa adi heo bahe menu yemi hunan nubunashe heo bahum bas bunare emi hunan bas mi ayin allah subhanahu wa taala bayin ilmer mi dalaf bani ayin mansuhwe fe bani ei mi gemi oti emi hunan hissa deshe emi hunan kan neng hissa ang hai gatwa warta mudala ko ei warta muda allah subhanahu wa taala bahan jehe goy mi oti mi ayta huga fahun yusikum allah fi auladikum e ayta kum ferin oti bahan jehe goy emi hunna wa hissata khanda alu wa e ai ba wa le bu mafahu ga mi ayatu ga hukumani man so kora wa fa ilmi mi dalwani e bahi ga itima ga hunna kad denne te gasi sae den misale kan huriha wa arta veringe ruhuma e huga mi hunna ecche dinas masale enne huriha wa arta veringe ruhuma e huga ecche dinas masale enne en names wa arta veringe terain baya kunu ruhen yakanu de ene mi hunna ka e besecche sabaki allahu e tarika mudayati baki baya ka khanda alu wa Then Allah will Quran wal yakhsha alladhina law taraku min khalfihim dhurriyatan dhi'afan khafu alayhim falyattaqullaha wal yaqulu qawlan sadida Ibamihum birganna hushkame birweti ba hushkame law taraku min khalfihim dhurriyatan dhi'afan emihum gafatun emihum nikameti kudin take du kolla fadi khafu alayhim e kudin gelligen gadan kamihum birweti ve falyattaqullaha wal yaqulu qawlan sadida ama Allah subhanahu wa ta'ala mistakum birwati wa hushikame adi heo bahe sida bas buna hushikame sida bas tedu bahum bas buna hushikame mitanga murada ki wasiye kurami wasiye wasiye kollani bahe mihum marmachang ara fe nage mudatang ekko biruganna hushikame fada mihum emihum ge darintang e misala kan emihum ge fahatang emihum marwen ge dani du koffa emihum birugannan jihene kudin gelligen ga danakama fagiru mistan kunmati ga salan jahan jihe bay ge gotuga ve danakama birugannan jihene ehin kam wasiye konnula re mudata marmachan ara yoga ehin kam wasiyein islam jinuga huddas pura vah mani timba kula ebba emme gina mudaluge muli mudaluge timba kula ebba evarwes gina kama rasulullah hadis pura bani jabiru ge fan rasulullah sallallahu alaihi wasallam hadis pura jabiru fan danan tonna kiwara muda gina be ka miheke anhin dariyen kanye huri bartawana timanna mudata kemanna wasi ekuran he yekko dennevi ekkoren wana kokkenne dennevi jade ba kula ba kuran he dennevi de ba kula ba swana kokkenne den mi dannawani he vejia tim ba kula ba kuran he ye dannawani tim ba kula ba wes ginaye tim ba kula ba asulusu fasulusu kasir tim ba kula ba wes ginaye he ilmer vidanan tim ba kula ba pura wes madun kurume rangale tim ba kula ba snu kurash ema ei emme ginen wasiye kur vene war yavru ginen wasiye kur ma kimana kame marmachan ara wagutu gena mudata ehem bega allah e vai kurwani mi hum biru ganna hus kame mi hum ge fahata mi hum ge darin take emi hum du ko fayda ni mi hum biru ganna jihene ekudin gelli gen ga dana kama emi hum ekudin mistam kur matika salan jahan jehi ekudin muli mujtama bekar wen ga dana kama biru ganna jihene ema mudata bahatta re ekudin na warta mudale gotuga ema allah e kurwani falyattaqullaha eba mi hum allah birwati wa hus kame وليقولوا قولا سديدا ادي تدوهم بس مناوش كما ان الذين ياكلون اموال اليتامى ظلما انما ياكلون في بطونهم نارا وسيصلون سعيرا الله يقرن هم كشرون يتيم غمداتا انيا ورغوت كامي هندناش انما ياكلون في بطونهم نارا اميهم بدان يالني الفان بدان يالني الفان وسيصلون سعيرا ادي بهم yamed dohu ganar kevan nane kami shakken oi kamen nune nar kevan nane ni e kuri far reges bayan ko faman yatimun ge muda ke umaki ei emme bodeti faafata u getren himene kame ei halaku kurani wi haifa fa rasulullah samani bayan kurav vafa ei haifa fa getren himene kame ei yatimun ge muda na haggo gotu ge keum yatimun ge muda na haggo gotu ke umaki ei emme bodeti faafata u getren himene kame aden allah subhanahu wa taala mi bayan kurabani tarika muda bahanjihe gotuge waaka Allahu aykurawani yusikumullahu fi auladikum Allah subhanahu wa ta'ala tiyabami hun wasiy kurawai tiyabami hun gadarin takamedu tiyabami hun du ko fadarin takamedu ko fada darin takamedu Allah wasiy kurawai tiyabami hunna muda bahane go utamedu lizzakari mislu hadhil unsayaini de anghinunge hissa efir hinaka ebahi e firhina kallibe echegge de baakule banghina kallibe anghina kallibe echegge de guna firhina kallibe jehe de anghinunal libe ware firhina kallibe jehe lil zakari mislu hadhil unsayaini de anghinunal libe echaka e ware firhina kallibe ne e misal kama yita kudu ko fadiyai anghin darya ka firhin darya ka du ko fagosia e bahan jehani firhin kujja de guna hin kujjaage hissaage de guna e tinakan hadan jehani eti firhin kujja de kudin kamuga balan jehani ahin kujja e kamuga ادن الله يكون فان كن نساء فوق اثنتين فلهن ثلث ما ترك دم ميتا دو كفدي اي ان هن كبر جنا ان هن كودين كمو غوانا دارين ان هن دارين ان هن داري كبر جنا ان هن دارين كمو غوان ونيا فلهن ثلث ما ترك كملن واني انا دو كفدا مدلغ تيم با كولا ديباي فير هن داري كوناي فير هن داري كوناي ان هن دارين تك دو كفدي فير هن داري كورجيا ان هن دارين كا ايغو تكنو ليبين فير هن دارين تي وجيا بانجي هيني kurin e bayan kurawuno minbarun ei firhinaka anhin kujjaage deguna ekamaku mayita marwegen deero enage firhin dariya kunai en anhin dariya kavra gina anhin darin tibejje kamuga wanya ekudinna libeni timbaakula deba falahunna sulusa ma tarak ei mayita duko fadiya tarika mudaluga timbaakula deba timbaakula deba e hurihaya kudin shamil wan ebar hama fas anhin kudin vyas hataru anhin kudin vyas tin anghi kudin vyas de anghi kudin vyas ehuri haya kudinna libeni tin baakula deba etin baakula deba e kudinna hama hamaya bahalen jiyen muli mudalu mayita do kofadiya muli mudalu ge tin baakula deba e kudinna annani ei firhin dariya kunete jiya wa in kanat wahidatan falahan nisf de mayita ge huri emme anghi kujje emme anghi kujje firhin dariya kuwesne anghi kujje huri dariya kan huri hama ekane emme anghi kujje kore jiya e kujja liben mayita do kofa muli mudalu ge deba kula eba firhin kujjen hurajjali ben muli muda ek kon ekujja emme firhin kujjen hurajjali ben muli muda ek kon ekujja anhin kujja ko emme anhin kujja kurajjia gurwanu ga miwa fardu ebahi tarika muda behumuge minbar allah kandala ba fa hissage gotung ekujjali ben ni deba kula eke ebahi majita du ko fa mudaluge muli mudaluge deba kula eke den sawale ke ane deba kula ba kinan eha da dengane de baakula ibbahim warta weren ti bejja den jihen em warta were kone tejja e de baakula ibbaes libeni e an hin kujjaya ei adivaki masale e adivaki masale ge darun e masale amede ilmermani khilafu fa ilmermani khilafu fa dem mi warbodo ilme mi maadda en haygatu mi faraayatu ge ilmaki warta muda baha ilmaki mi hen adi kuda kuda ko mi hen kiyale kase nu visne ne mi bodo maadda e wali abawayhi likulli wahidin minhum as-sudus mimma taraka in kana lahu walad adi mayita age marwegen da miha age maamba fain tibejjiya e maamba fain kor komme miha kan libene ha ba kula ebba mudaluge ei mayita ge darya kuri kamuga wanama e an hindariya vyas fir hindariya vyas mayita midiye marwegen diaru mayita du ko fami diyei mayita ge warta verin kamuge enage de maamba fain ga tibi den enage darie fir hindariye vesan hindariye ves masayen darie kurajjia bappa yves libeni haba kula ebba mamma yves libeni haba kula ebba fa illam yakul lahu waladun wa warisahu abawahu fali ummihi sulus den enage eves darie kunai mamma fayen kan tibi mamma ya bappa ya rati mamma ya bappa yang ekkun e muda kolo libeni den e mudalun mamma ya deni timba kula ebba baaki huri huri ha mudale bappa ya majitage darya kuneti jiya maam be fain kaneti bi maam be fain tebe jiya muli mudali bene maam be fain na egen timba kula ebba mammaya den huri huri ha ecce e bahi timba kula deba pappaya fa in kana lahu ikhwatun fali ummihi sudus den mihar akhun take tebe jiya majitage akhun take tebe jiya ebbad ebba favias ebbad vias akhun take tebe jiya eka kavura gina akhun eka kavura gina akhun ta kettibe jiya mamma libeti kolo maduwe eba mamma libeti kolo eba maduwe ekama ku akhun ta adi warta nu yas akhun ta ke warta en wan mi sar ta jaha en asu mi wis ne ni wes me ki mi ilme ke kurim wes mi den nei kha sama dai ke mi ama huria tane ga mi islam university ta huga mahaddae ke gotum kiya da ichche mi faraa ebo den mi aay mi aslaki majita ku marbegen diyei ena du kofta diyei enage warta weringe tereng mammaya bappaya de ahunna numata ting ahun de ahunna uta evrgina du kofta diyei mitanga ahunna kan nulibene evvesecche ei bappa hurima ekamako mamma yalli be ti kolma adwe bami akuntan ayama mamma yalli be ni haba kula ebba mamma yalli be ni den hurihama mudale bappaya mi akuntan awumuga sababu mamma vigellum tibima e mudalun tarika mudalun mamma yang vigellum ehenna mes bi kudinna kasnu libeche e bappa hurima bappa hurijja ves akannu libena ebbeseche uktaka vesnu libeneche bappa hurijja den kam bappa netiya akun nalli beneche misa kam majjita marwege midiye diyer majjita do koffa diyei de akunna mamma yalli beni habaya kula ebba den huri ha mudalli beni de akunna den huri ha mudalli beni de akunna den mi warabodo ilmed den e kuda kula asaya mi ge miyannani fa in kana lahu ikhwatun fali ummihi sudus de akun wata evra gina akun asiya mamma yalli beni habaya kula ebba min ba'di wasiyatin yusi biha aw dayn ay may majita du kofada mudaluge majita ge akunta ke tibejjiya mamma ya akunta ka tibejjiya mamma libeni haba kula ibba bappa asya ka akunna kanu libeni veseche bappa neti akunna libeni min ba'di wasiyatin yusi biha aw dayn demmi mudatami bahanjeni furatam balanjeni na majita wasiyat ko fo itto nuata daranjeng majita ge macchan itto ekantatta enage mudalun furihama koffa demba ki onna ba dem bahanjeni dem baaki onna ba bahanjien aba ukum wa abna ukum la tadruna ayyuhum aqrab lakum naf'a fariidatan min Allah dem misalaka miyaka masra yasafane ki vegen hemi uni turu fa mihiri mi hunna misalaka mitanga bay kanta tahuga mi onna ni ang him ves fir him ves hama hama bay muda tabbe humuga ekamaku e usulen nun eki Allah nga fa go ta khilafu e ena ang hunna fir hunna hama hama e horiha kame ki nan hama hama wan Allah mi kurawani Allah mi farag kurawa furi goy kanta ta aba ukum wa abna ukum kalemege bappa inna kalemege darin mige teren kalemen naka evves gotakan nege ne emi hunge teren kalemen nan emme faadae goton kari ka hu kame kalemen na faadae dinuman emme gaikkan bodi kalemen nan emme rangalo faadae deeni kalemen nan emme bodo ehi teri kame vedeni ka hu kame kalemen kan nege ne Allah hedina goti gannawani kanta Allah mi egota bassara fa mihiri Allah ekalaange mola dena goti gannawati emme ekalaange besse umaru henje ne emme fariidatan min Allah mi yakum yakanno nanani dikolen hede kami Allah ga dalatum wa farzi fariidayke farzeke mi gotare ba hanje heni ituro hen gotaka ba hage nuane inna Allah kana aliman hakima hama kosong Allah subhanahu wa ta'ala ai molad dene wodiganna wa hikumai bantaras kadange bala mitanga ene Allah ga desifa pul qur'anu ga waraggina ayat ta huga nime taanga nan Allah ga sifa pul bayan kurabafa e ayata gulung inna ne sifa pul ei qur'anu ga ilmerin nan engene kanta ayata gulung inna mitang bala Allah ki Allah molad dene wodigam wa adi hikumai bantaras kadange ege mane ki Allah dene wodigem ve huri hemmenge halat ehen deken Allah hissa kanda erobi adi hakima hikumai bantaras kadange ekalange molo hikumatigge zariyai kanteng otilabba hikumataki ko ba hikumataki ei komme kamavves ekama ekashigam wa gotakak kurun misa kuru gotakak bunana mil meren hikumatuge ta'arif ko foti ei zulmuge idikole aniyage idikola ki hikumai aniyaki ilmeren vidalwani etchen ege mahallunu ehen tanegga bebu ei aniyaki bahavs e bas bunan jihe maqamunu ehem maqamegga beeru kofiya e zulmen aniyaayi ha komme kamavs ege maqamunu maqamegga e ada kurmaki aniya denge ege idikolo komme kamavs ege maqamuga ada kurun e hikumai bahavs e hikumai terenna engene mihakan nasiha terwa ayruga e nadden jihani miwagutu kon nasiha tekkan ena gabulu kurweni kon fadaya hikumai terenna engene ايه حكمتك يا من الله يكرمني ومن يؤتى الحكمه فقد اوتي خيرا كثيرا حكمه الله ميهك دوافيا الله ورغينا غنه يوتاي كينا ندي ميهك حكمتك علم لي بجيا ورغينا نصيبك ورغينا يوتاي يوكان تتهك الله ينا ندي ام بما حكمتك اي كم كم بس يجي محلوك كرون كم كم بس ادي بحب بني سيجي مقامك بنو كم كوري سيجي مقامك اكن كرون اي حكمتك adam yoti abinna firinge hissaage waakai den annareyaku bayan quran mem suwal oibbe fulak suwal anghi gujja ena beenu mihakadina ena නෝනේ දැන් හරාංගතුක කොගෙන් නොවන ආ එම් බේනම් යකන රටිසකස් දෙදන මම්මයා ආ කොම්මේ ගොතකන් හේද ඒනගේ මුදලෙන් එයි ඒනල් ලිබේනගේ මුදලු කතරේක එක දානි ඒති ඒන බේනුන් ගොතක දැන් හේ ඔකම වෙජ්ජියන කුරවේන හරද පිරිමිහකන් ඉන්නානේ මනා කුරවේක එද්දස් ගොතක ආ මස්සලෙන් දැන් මිසා කියන දේන්ජි හේනි හැම මම්මයාත් තොන තවප්පයත් තෝ ඒ වකී එහෙන්නේ ඒන බේන මේ දැන් ඒන මේ සන්තරි වාංජි හේන මම්මයා හරවප්පයා හර එන මිහක දෙඤ්ඤා දැන් එමි හොන්න තා දේන්ජි හේනි ඒ මරං අලගොයි කොම්මේ ගොතේ වියස් මිහක දෙඤ්ඤා මම්මයා හරවප්පයා හදිනු ආ පියාවකු තුවස් කුරවිදා දැන් රණුගේ ගොතුගේ හෙදි දානකමගේ කුරීගේ රිවයත් අහුගේ බයම් මෙහිගජ්ජේ අලගොණම මිතන් හදීස් තකීරුවා රණුගේ මස්සලයාගා ෆයදා හුරු කොම්මෙ කම රණුගේ ගොතුගා හෙදේ අනස්ගේ ෆානුගේ මම්මා ඇයි උම්මු සුලෙයිම් කාවෙන් හුසැඩි අබු තල්හා ඉරු කාෆර් දැන් ඉස්ලාම් වහර ඉස්ලාම් වුන් ඒ රණෙක් කමගති මන්න බලානා අමගත රසූලුල්ලාහ සන් සොෆියා කාන් බලාගති සොෆියාගේ මිනිවන් කුරෙව්වුන් අලකව්‍යා හුරි රසූලුල්ලාහ සම අලක සොෆියා හුරි සොෆියාගේ මිනිවන් කුරෙව්වුන් එයි රං කමු ගහෙද්දේ අර බොඩු කමෙත්තා මිනිවන් කුරුමක් කියේ අර බොඩු ෆයසතා ක මිනිවන් කුරෙවේ නියස් දැන් ඉතුරු බයන්නේ වාර්තා වෙන්නේ කොතුද? මම අහුන් තිබි. මම්මයි බප්පා එන්නේ. දරියකුනේ. දරියකුස් නැයි. එහෙම වෙච්චා හැම ලිදකරි මිස්ලු හබ්දුල් උන්සයයිනි ගදහුම් ඒ කුදින් නම් ඉන්නානේ ෆිරිහින් කුජ්ජකක් දෙබෑ අහින් කුජ්ජකක් ලිබේ වරුගේ. ඒ වාහක තියන්නානේ. හැම එකනි හුස් අහුන් තකෙත් තිබෙච්චා. හැම මිගොතන් ඉන්නානි හුස් දරින් තකෙත් තිබීම වාගොයි. අහින් දරන ෆිරිහින් දරන තිබෙච්චා. මුදාහත දෙය ගොතන් හැම ඒ කුදින ස්තෙන්චේ. එකන් ගෙන අහුන්නරා දරින්නරා දෙමේ දුක එබෑයි මිබෙහුම් එයි අහුන්නා ඔක්තුන්නා ජමා වෙච්චියා දැන් මජීතාගේ ඉතුරු කුරිය කන්නේ වාර්තා වෙරෙන්නේ එකුදින්ගේ කුරියවා ඒක මානේ කි දරින්නේ මායිම ෆයිනල් නෙයි දැන් ඉන්නා නේ අහුන්නා ඔක්තුන් ෆිරහින් දරියක් වයස්සියා එබ්බස් අහේ ඔක්තකන්නු ලිබේන එබ්බස් එච්ච ෆිරහින් දරියක් මජීතාගේ උරජ්ජියා දැන් බප්ප උරජ්ජියා කාස්නු ලිබේන එබ්බස් අහකන් ඔක්තකන්නු ලිබේන එබ්බස් එච්ච එමියුන් හැම එකනි වාර්ත මුදලුම් මහරුම් කුරා දෙමියුන් නකිමි ෆිරිහින්දරි පුලා මජිතාගේ ෆිරිහින්දරි පුලා මජිතාගේ බප්පයා දැන් කාෆයා වෙහෙකොතුන් ඉස්තිලාෆ් බප්ප නැති මිසාලක බප්පගේ මකාමක හොරි බප්පගේ බප්පා හොරජ්ජිය අහුන් වාර්ත වානි තොන් වතන වානි තොය මස්සලා ගොති වාර්ත ඉල්මුගේ ඉල්මු රින්ගේ මෙදුග ඛිලාෆු ෆෙදිෆා දැන් සයිද් බුන් සාබිත් එහි රසූලුල්ලාහ හදීස් කරන්නේ ෆරායිදු ඉල්මුගේ එම්මේ බොඩ ඉල්මේ රියාකි සහාබින්ගේ තරේග සයිද් බුන් සාබිත් විදාලවනි අහුන් වර්තවානේ කාෆවට දැන් එකලේපාන වනේ කවායි දෙක් කඩාලව වැසේ ඒ ඉල්මුගේ තරේග වෙන් ඒ ආයෙබෝයි ඒයි ගුරුවානුගේ එම්මේ බොඩ මුෆස්සිරු ඒයි අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස් එකදේක ෆානු මිය ආයතුගේ තෆ්සීරු ගා විදාළ වෙවනි ලුකමාන් සූරෙන් ආයි මොනේ හයක් නැතේ හයක් الله يحكر ومن الناس من يشتري لهو الحديث ليضل عن سبيل الله بغير علم ويتخذها هزوا اولئك لهم عذاب مهين ميستهم كثيرين به لهو الحديث حاصل قران لهو الحديث کے مراد ابن عباس رسول اللہ صلی اللہ علیہ وسلم پڑھو اے ہو رہا دن نبی کلم اتفاق ہے کہ قران کے میں بڑا مفسر کی قران کے ایم میں اندا گولا ستا ہو کے تفسیر کرے فان تفسیر قبول کرے یعنی ایم میں علم میں داروانی مجاہد کے کی بہن اذا جا مجاہد کے کی بہن کہ بہن ہن قران کے تفسیر ایس وی اچ کا میں دوگا علم قران میں تو مجاہد کے کی بہن ایسا فحسبک اہن دمالک دا کن جی نے تی قبول قران سبب کی مجاہد کی ای ابن عباس کی ایم بڑ داری وارو مجاہد دال فانی تیمن قران کے حریھا ایت کا بہتو ابن عباس سوال کو فیوانی حریھا ایت کا ہٹ وے گن سوال کو فیوان اکم میا کہ ابن عباس دال وانی میتان مراد کی میوزیکال اوی میوزیکال لو حاصل قرامی ہونا بے گتوں اللہ ہی قربانی میوزیکال لو حاصل قرامی ہن لی یضل عن سبیل اللہ ای میستکون اللہ کے مگوں مغفرت دال مٹا کا مغفرت دمو کے ذریعہ کی میستکون اللہ کو مگوں مغفرت دال کے ذریعہ کی ای ایوسل مکان ولا می ہن ہوری قیامت دو گا نکھمتی قرانی وی عذاب اولائک لہم عذاب مہین دن حدیث تو کے بے باور روایت ایکما بے گتوں میوزیکال لو حاصل වාහන බෑරවිකම දිබුනි පාටිය දියුම් කම නිමුණ පාවු ආය රක දෙන්නවා ත බෑරවිකම ආ යාර දෙන් ඒකේ ගේතරේක දෙන් ඔයිසයක බෑර වෙනම කී මහන් පාටි නිමෙජ්ජේ ඒකොළොන් එයි මේ ගේතරේක බෙවිච්ච එක බෑරම කී බෑරම කරනවා නේ ekomya ka sei christian unge kame puriya be funa singe ne miunge shiarta ka vattar numa amur kurab va hoti rasulullah sallallahu alaihi wasallam van dos fa kurma ki miunge shiarta ho ge tan shiare hama eti mati ke ko felo ma ubbatti ni uma kan tatta mita e qurani e miunge kame nge mi yak visna la fi nge na marangala e kan tatta ka vattar numa shoti allah ge rasula amur kurab va fa islamunna muslim unge miunge ada kal tan e ribala gana fa islami ada kal ta du kolla ඒ බය කොම මින්නම් හදාගෙන කරා කමෙන් ඒ ෆාතිහා කියා කියුම් ඒ කුජා සම්පාව මස කරේ ෆාතිහා කියාපා ඕ දැන් ඒ නැ එනියත කුණුනේ ඒක බෑරිවන්නේ සෑතට බලේ දැන් කොම්මකස් උෆා එතන උෆා වෙරිකම් ෆාහ ගවානේ තා එතන ගදරිෆුල් නම් කියා දෝ වෙයි ඒ කුජා බෝ බේලුමා ගියා කතිලුමා බොඩුගේ ස්තරිතක එවර කොම්මසෙච්ච අල්ලාහුමගේ හේද කොල්ලුමා බහාලුමා සුබගයි කොල්ලුමා මිකාරකන් දත්තන් එවරකු ජන්නම් කියුමා ඉදව හොක දැන් නම් කියුම කීයි කොම්මෙන් මී හොගෙන් නාක ජිහ කමෙන් නුන් එයි කී ඒ බප්පා මී හාවිය කු ජන්නම් දෙන දරි ෆුළුමි බප්පගේ දරි ෆුළුමි බයගේ කුරිමති ගතින් දති මී හොන් එයි කොෆති වන්නගේ දරි ෆුළුගේ නම කී මී එපුනි මනි මුනි දැන් මිසාලකින් හේවල ෆාමි හෙග්ගේ ගාතේ කු ජතහනි කොල්ලු මට්ටක ගෙන්දිවම කී එයි රංගලු කමේ අස්සාබය කරන රංගලු කමෙක් කමග දෙකේ කමෙන් එයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අරිහවර ගින අස්සාව බේකලුම කබලුන් බේකලුන්ගේ දරින් එබුරු ගෙන්නවෑ තු කුජා හයිබන දුවහු මිසාලක මේ කලිෆානු ගල්ලවෑ ඒ කලිෆානු ගදයි පුළුන් අජ්වා කදුර පුළන් හෆාලවෑ ඒ කුජාගේ තලිය කාත්තවෑ දන්නවනි කුජාගේ නම කිමි හේ එතාංග කොම් මෙහෙන් සොලවයි ෆාතිහා කියවා කන්නු ජිහේ කොම් ආයේ දෙන්නේ කන් බේකාරතන ආ ගොරන ෂුවයිබ් ගෆාන් ෂුවයිබ් ගෆාන් මුසා ගෆාන් ෂුවයිබ් ගෆාන් ගදරි කම්බලුන් කාමනි කොද් දෙවි අලා අන් කීකේත ආයත ගන සමානිය හිජජ් දෙන් ඒ ගොරි සමානිය හිජජ් අලා අන් තජරනි සමානිය හිජජ් අන් අහර වන්දෙන් තිමන් කලේ තිමන් නය හිදුමෙක් කොද් දිනුම ujuraya masai koddeno adi ujuraya masai kodde ang harwandeng den diha har furi hema kodde vafi ai den kare fanu ke insan der kame ke eswa evali sa mi dalmani de musa ke fan diha har furi hema kodde di de musa ke fan ki nabi ve kale emma mi masai masaren ne hema hudda e oti dalil sabit wa ehavar diye ko den kurban rangale de imam shafi ke fan vidala fenani miha varad den misa game miha ko namaz ko gem miskitan asa jama ede termasene te ehavar diye as jama kore vidane gen en namaz ko gen ko as miskit ko namaz ko e masene te ede tere ge ehavar diye kas masene te en namaz de ma bodu bagut ko se heri den asubami ti kar ve fama asu namaz bagut ko ena Qurani ehenna mawe senang uzure di ma misal ke enang e bengge do ni mati ga mi kaandu ga du hekkan do ni mati kura ka fasih enna ma nek ehen vejje na kure ene ehen bi marang ali e gota ba ki daturu mati ge fada uzuren o ejji ena kure ene daturu mati gasru kolle gasru kolla forma kure e ena ma dwani daturu na ma daka e damad wan ena ke da turu namaz ke da turu mati ekange bainge da turu farafahun kan ena e bainge namaz waqtu wan ekam kena yagim ve da turu faranis asur namaz waqtu wan ekan da turu faranis em veja asur namaz waqtu vima namaz ko gen da turu dan una jengi ha e vima na kurave ehme kurave බප්පගෙනන් නුල. මොහොත බප්පගෙන හිමනේ නෑ නෝ. පහුම්. ඉසක තිමන්නගේ දරිපුල නම කි මොහම්මදේ මස්සදේ. එන පුන හිතිමන්නගේ දරිපුල. එන්න. එහෙම යති බප්පගෙන ගන්න හරිත පහත කොමෙ ගොතේ විය. බප්පගෙන ගන්න අන පහත. දතුරුවරිය. gasro kukure idane a kurave enam mentura ma des faro tobe ken vani dera kwai den ena e de anet dera kwai ngai ena itura libeche ya sawab libene ye a a baraji duniyan ufam vejji ay kujja bae ede den ma band vejji ay kujja adi muda bahanji ay koi besse bahari vaarta verin avahan edejji ade mi harus ken ko bele ta mi haru bale bale ade ena majita marviru na ga mi ha ma band vejji ay kujja si hena lan bae band koi kujja ay ta konji se kam ne ga madu kuranji ne gende moda behum maru kuranje de misale ka vaarta verin aha beenu mejja moda kulo bahanje ko inge bahari e kujja hada pratama table hadan je ne ba e table ge hadan je ani kujja ka vejjia vaavar firin kujja ka vejjia vaavar e huri ha chan ge ko fe me daru ba den je de ani kujja ka vejjia de ye ge dariyan ba hale vena firin kujja ka vejjia e gota hada ale ve gota ina table hada e den kiya va de ne mi fannu kiya vaar ve gota avas ko fiya e me honna den je goi واجب لازمہ دے تیرے تفات ہے وہ واجب لازمہ کا انگڑا کہ ایمان ہے میرے گائے گڑا کا ایمان ہے لازم واجب واجب کیوں سمجھ لازم لازم کیوں واجب دیکھا فرض واجب ایک اچ فرض واجب ای ایک اچ حنفی مذہب فی بحری ہے علم رنگ آ رہے ہوگا واجبہ فردہ ایک اچھے حنفی مذہب کا واجبہ فردہ ای دے اچھے مریہا دن نبی کلوں گا رہی ہوگا اہل سنو الجماعت کے میں گا رہی ہوگا واجبہ فردہ ای دے اچھے ایک اچھے واجبہ فردہ ایک اچھے එමියම් බුණනී ඒ වාජිබකි ෆර්ද දරේ වාජිබ ෆර්ද වරේ දරේ දරජය ගොතම් වාජිබ වරගින හම හුරු යාලු කමක් ගමේ හුන් කණ්ඩාලේ හවර ෆර්දු ෆාචි ෆර්දු වාජි ඒ වාජිබෙන් එළේ වාජිබෙන් එළගෙන් ඒති සොහවා නෙමෙහුන් කාරීගේ මකරුහ වියක සොහවය මිසාලක මෙහුන් බුණනි කාවෙනීග වලීවරියා ඒ වාජිබකේ ෆර්දෙන් නුනේ එම ඒ කාවෙනි සොහහ කාවෙනි සොහහව එහුන වලීවරිය කනුලෑ වලීවරිය කන කාවෙනි සොහහව අහනපින් කාරීග ඒක මකු කාවෙනි සොහහන් නානේ සොහ සොරි හදිසේ පොයි සොහහන් වාර කාලීවරිය වලියානු ලෑ කාවෙනි සොහහන් වාර්තමුදලු ආ එන මරුවා ඉරුග එන අම්බේගොතු ගොරජි අනුවත එන මරුවී ඉරුග ඔන්නාන මි මාදන්නේ දැන් අන්නරයක් කියනවල අඹින්නා ෆිරින්ගේ මුදා ෆිරිමිහ මරුවා ඉරු අමිහ හුරි වරිකොෆ්ව මිසාලක එහෙනම්ස් රුජුව ඇති ඉද්දෙන් හමන්නේ ඉද්දෙන් හමන්නේ රුජුව වරියෙක්ගේ වරිකොෆ්ව හුරි හොරජි ආවස එන ලිබේන ෆිරිමිහ ගොත සව කියන හැරද එන ගම්බේගොතු වරි කොෆ උට්ටස එන හැරි අම්බේ ගොතුවා රුජුව වරිය වෙච්චියා නා ඇතිරින මිහාගේ දරිය කුණ නෙතෙජ්ජියා හතර බෑ කුලයි බදරිය කුරජ්ජ අබ්බෑ කුලයි තමයි ගොත අපි මිහා මරවාර ෆිරිමිහා ෆිරිමිහා දස් මුදලු අපි ගොත අපි මිහා මරවීර ෆිරිමිහා උරිය මිහා වරි කොෆා එහෙනම් අපි මිහා දී ඉද්දාම නොනිස් මරවී රුජුව වරියක එනෝ ෆිරිමිහා අපි මිහාගේ මුදලු වාර්තාවාන ඒ දරියකු නෙතෙජ්ජිය දෙබෑ කුලයි බෑ මිහාගේ මුල මුදලුගේ දෙබෑ කුලයි බෑ දරිය කුරජ්ජිය හතර බෑ කුලයි බෑ ෆිරිමිහා ආයනිය ෆර්දකි ඒ හුරිහා ෆර්දුන් ගමච්ච වාජිබේ ගම හුරිහා ෆර්දුන් ඉසාරකම් මි රහුග මිහුන් ගමච්ච ආයන නමාදු ඒ ආයනිය ෆර්දේ ඒක මානේ කි එම්මෙ මියකු දෙ මියු කොග්ගෙන් ෆර්ජි හනෙච්චන හුරිහා එම්මෙන් ගමච්ච වාජි ඒක ඉද කොල කිෆායතුගේ ෆර්ද මසාන කිෆායතුගේ ෆර්ද කිෆායතුගේ ෆර්දකි එබ්බෙන් කොෆියා හුරිහා මෙන් කිබෙන් ඇති ෆුදේන එකම එක කොස්නු කොෆියා හුරිහා මෙන් පාෆේරවා මසාක ජනාසා කරනමා කර්ණමාදකේ කිෆායතුගේ ෆර්දේ කර්ණමාදකේ කිෆායතුගේ ෆර්දේ එබ්බේක කර්ණමාද කොෆිය හුරියම්මෙන් කිවෙන් ෆුදේනේ එකම එකක්වස් මුස්ලිමෙක් ගමච්ච එරහුග එකක්වස් නුකුරේ මුස්ලිම කුමාරවි එන ගමච්ච කර්ණමාද කොෆිය එරහුග රජ්‍යතුන් එක්ක ෆාෆේරිවා ඒ කිෆායතුගේ ෆර්දකි අයිනිය ෆර්දකි එම්මෙ මියකු දෙමිය කොග්ගෙන් එම්මෙන් ෆරාත කන්න ෆුදේනේ හුරියම්මෙන් ශාමිල් වංජේනේ මිසාක ෆර්ද වස් නමාල් ඒ අයිනිය ෆර්දේ මිසාක මිනික පොන වේදාන්ත හතර මෙහුම් කොල්ලාහේ ආහාරම ගෙපරාත මෙන්දුර නමාද මෙන්දුර නමාද කලින් කුදින් කොල්ලා හරහ තිබුණාගේ කල එමිහු කුරිමා එනක මතින් කුරේ ෆෝ වේගෙන් දානතේ නමා කුරේ කම කන්නවානේ එමිහු න නුකුරා මිහු න එම එයි අයිනිය ෆරුතකි එජ හොලිහා මෙන් වච වාජිබු අයිනිය ෆරු ඒ බොහෝරි රිවායතේ ගැසෙ බෙන් එමි උනා කම්පත මේ තිමර විරුවා ෆේළු ගන්නවා තිමර විරුවා ෆේළු වෙනවා ඔහේ ගස්තු වත යන් එන ඒකෙන් ලස්සතු හාසිලු කුරීමයි සාමගෙක් ගෙ මතින් දාරු ඉවේන අඩු ඒ මාන කෙන අඩු එහි කිනු ඒ මගෙක් ගෙ මතින් දාරු යන් හම කන ලෑ එන අමිල්ල ඒකෙන් ලස්සතු හාසිලු කුරීේන කොෆියා ඒක ශාමිල වානේ ඈ ලවා යා මියුසික් ආයේ තොන්නන ක්විස් ගේ සවල් ඒ ශිරුකු කුරුමා සිහරු හෙදුමා යතිමුගේ මුදා කෙවුමා යතිමුගේ මුදා කෙවුමා එබ්බස් නැෆසේ හග්ග කානුලා ගතුළු කුරුමා එබ්බස් නැෆසේ හග්ග කානුලා ගතුළු කුරුමා යෝ අමි හංගුරාමාගේ මෑදානුග පුරගස්ති ෆිලා දියුමා දෙන් යති ඉෆෙක්ටරි අංහනා ජිනේගේ තුහමතු කුරුමා ආදී එක්කන්තා එමයි මම කනනු කියන දේ කොහොමද මම කනනු කියන දේ කොහොමද ඒ හලා කරන හයිපා බිදුවෙන් එයි বিধবা মুংকারায়ং এই একং কুকুরুং এই আজাবে ফিয়াবাই তুরচেন উলিবে আমি কথা সব আমা ফানারা বিলে ইয়ার কাই কুরুমা সাথে করা কয় কুরুং এই হামা মুলিং বিধবা বিধবা মুংকারায় কে বিদানো নীলমেরি বিধবা মুংকারায় কে বাকিরে রে কিনং হালু গামা গাস কুরানি মিহা আমিল্লা ফুসুং নুকুরে শরিয়াত গ দলিল নাকি সুবহানাকাল্লাহু ওয়া বিহামদিকা আশহাদু আল্লা ইলাহা ইল্লা আনতা আস্তাগফিরুকা ওয়া আতুবু ইলাইক